මේ කිසි දෙයක් අපේ රටේ නීතිය වෙනස් නොකර අපිට කරන්න බෑ. හැබැයි දැන් මොකද සමාජයේ සමහර අය කරන්න උත්සාහ කරන්නේ? දැනට උත්සාහ කරනවා මේ මහා හයිබ්‍රිඩ් අධිකරණයක් ගේනවා, මේ ජාත්‍යන්තර විනිසුරුවන් ගේනවා, මේ කරන්න හදන්නේ මහා පාවාදීමක්, මේ පාවාදීමෙන් වහා ගැලවෙන්න කියලා රටේ මතයක් ඇති කරගන්න. පහුගිය කාලය ඇතුළතත් මේක ඇති කරේ. පහුගිය කාලය ඇතුළත මොකද්ද මේක ගේනකොටම නවදී නින්දිර පිල්ලේ මහත්මිය ගෙනාවා. ගේනකොට ඒකට විරුද්ධව ක්‍රියා කරපුවා අපි දැක්කා. බැංකින්මුන් ආවා, ඒකට විරුද්ධව ක්‍රියා කරපුවා අපි දැක්කා. මේ මත ඇති කරාම ජාත්‍යන්තරේ අපි ඇත්තුන. අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාත්‍යන්තරේ මේ කටයුතු වලදී අපිට සම්බන්ධ කරගන්න.